ධර්ම දේශනාව. සිත ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවනේපාලෝ අයං අදන්තා ධම්මස්සවනේපාලෝ අයං අදන්තා ධම්මස්සවන කාලෝ අයං අදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජත්වා නිරුද්ධංති තේ සංූප සමෝ සුඛෝ. සද්ධාවතුනි, දැනටමත් කල්පනා කරන ඇති අවමගුලකදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන මේ ගාථාව අරගෙන මොනවද මේ කියන්න හදන්නේ කියලා. ඊට මත්තෙන් මා කියන්න කැමතියි ධර්ම දේශනා කරනවා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ. පිටරදුරේදී සකීය මව්පියන් දරුවන්ට යහගුණ කියා දෙන්නේ හැමද යවනවා. පාසලේදී ආචාර්ය මණ්ඩලයේ දුර්වන් විනය දර්ක බාහ්‍ය බවට පත් කරන්නට අවශ්‍ය අනුශාසනාවන් කරනවා. මේ බණ කියනවා කියලා කියන්නේ ඔය මෞපියන් දන්න දේ කියන එකට හෝ ගුරුවරුන් දන්න දේ කියන එකට නෙවෙයි. ඔවුනු නොදුටු පුරුදාම ඊට වඩා ගැඹුරින් සඳහන් දේ මොනවද කියලා එලි කරලා පෙන්වන එක. ඒ අපි හැම දෙනාගේම සැනසීම සැපපිරිස හේතු වෙනවා. ඒ අනුව මේ ගාථා පාඨයේ අපි භාවිතා කරන්නේ අවමගුලකදී වුණාට මා මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අවමගුලකදීද භාවිතා කරන්න සුදුසු එහෙම නැත්නම් ජීවත්ව සිටියේදී දෙහි තේරුම් ගන්න අවශ්‍ය කියන එක පිළිබඳව තමයි පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. මේ ගාථා පාඨයේ සඳහන් වෙන ස්ථාන කීපයක් තිබෙනවා. එකක් ජාතක පොතේ සඳහන් වෙන දහම්සන ජාතකයේ සියලු බුදුවරු විසින් ලෝක හිලිකර වදාළ ධර්මීය අතුලක් ගාථාව දේශනා කළයි කියලා දහම්සන රජතුමාගේ අඩගම යක්ෂයාරි පතර පනින වෙලාවේ දේශනා කළයි කියලා සඳහන් වෙනවා. තව තියෙනවා ඔය සම්මුත්ත නිකායේ හෝ අංගුත්තර නිකායේ මට හරියටම මතක නැහැ පරිනිර්වාණ සූත්‍රය කියලා එකක්. පරිනිර්වාණ සූත්‍රය කියලා කියන්නේ මහා පරිනිර්වාණ සූත්‍රය නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව සඳහන් වෙන කරුණයි. එතනදී මේ ගාථාව සක්‍රිය විසින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියවයි කියලා සඳහන් වෙනවා. මට තේරෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නම් මේ ගාථාව කියන එකේ සත්‍යතාවයක් තියෙනවා. ඒ අර්ථය උන්වහන්සේ වටහාගෙන සිටි බැවි. එහෙත් සුපජනාය මේ ගාථාව කියන එකේ තේරුමක් තියනවාද කියලා අපි හිතන්න අවශ්‍යයි. ඒකයි මම කිව්වේ බණ කියනවා කියලා කියන්නේ ධම්මාදේ කියන එක නෙමෙයි, ඊට වඩා ගැඹුරු දෙයක් පැහැදිලි කරන එක. මෙය සියලු බුදුවරු විසින් ලොවට හෙළි කරවා දාලා ධර්මයේ ඇතුළත් ධර්මපාඨයක් වශයෙන් සඳහන් කරන්නේ. තාත්ති දෙකින් කියනවා නම් සියල්ල සාරාංශකට ඇතුළත් කළා වූ සුද්ධ වූ බුද්ධ වචනයක් මේ. මේ පමණම ඉඳ නෙවෙයි. අනිච්ච සංඛාරා, සය ධම්මා සංඛාරා, සබ්බ සංඛාරා අනිච්චාති මේ කියන වචනවල තියෙන ගැඹුර කෙනෙක් තේරුම් ගන්න ඕනේ මේ විහම නෙවෙයි. ජීවිතේ පුළුවන් තරම් මුලදී. තේරුම් ගත්තම එයින් කියන කාරණාව සාක්ෂාත් කරගන්න ජීවිතය අගවෙනකොට පුළුවන් වෙනවා. යන මේ ගාථාවේ සඳහන් ගැඹුරු අර්ථ පැහැදිලි කරමින් අගට අපි පාවිච්චි කරන භාවිතා කරන අමංගල චාරිත්‍ර වල තියෙන යම් යම් දුර්වලතා පිළිබඳව කතා කරන්න මම කල්පනා කරනවා. මොනවටද සංඛාර කියලා කියන්නේ? සංඛාර කියලා කියන්නේ අනාගත ඵල උපදින දේවල් වලට අප්‍රීසින් කරන කියන කාරණයක් නිසා අපේ සිතේ කිසියම් ආකාරයක අනුසයක් අවකාශ වී අනාගතයක් ඵල අනාගත ඵලයක් ලබා දෙනවා නම් ඒ ඵල ලබා දෙන සියල්ලට තමයි සංඛාර කියලා කියන්නේ. එතකොට සිත මුල් කොටගෙන ක්‍රෂ් කරන දේවල් වලටයි මේ සංඛාර කියලා කියන්නේ. බාහිර ලෝකේ තියෙන වස්තු වලට නොවේ. මේ පෙර ධර්මදේශනාවකදී අප මේ පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. සංගීත සූත්‍රයේ සඳහන් වෙන මේ සංඛාර වර්ග තුනක් පිළිබඳව. ලෝභ දේශ මොහ මූලික කොට ගත්තා වූ චේතනාවන්ගෙන් හේතු ඉතුරු කරන්නේ වට අපුඤ්ඤාභි සංඛාර වශයෙන් මෙලොව සහ දිව්‍යයන් අතර සැප විපාක ලැබීමට හේතු වෙන හේතු වශයෙන් ඉතුරු කරන දේවල් පුඤ්ඤාභි සංඛාරයේ වශයෙන් මරණින් මතු රූපී අරූපී බඹතලවල උපත ලබා කලක් ජීවත් වෙද්ද ඉලකඩ ලැබෙන දේවල් ආනිජ්ජාභි සංඛාර වශයෙන් අපි සඳහන් කරලා තිබෙනවා. මෙන්න මේ සංඛාර වර්ග තුන තමයි අනිසබ්බේ සංඛාරා කියලා කියන්නේ. එතකොට මේ සංඛාරයන්ගේ යථා ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාන්නේ. ඇති වෙනවා නැති වෙනවා. ස්ථිර නැහැ. ඒක තමයි ධර්මය. නමුත් පුඤ්ඤාභි සංඛාරේ රැස් කරන කෙනා පුඤ්ඤාභි සංඛාරේ රැස් කරන කෙනා අනිද්දාභි සංඛාරේ රැස් කරන කෙනා ඒ ධර්මය නෙවෙයි පිළිගන්නේ. අනිත්‍ය නෙවෙයි පිළිගන්නේ. නිත්‍ය. නිත්‍ය වුණාම ඒක මම වෙනවා. මම වුණාම ඒක මගේ වෙනවා. මගේ වුණාම ඒක මගේ ආත්මය වෙනවා. එතකොට බුදුන් වහන්සේ වදාළ සංස්කාරයන් ස්ථිර නැහැ කියලා වුණාට පුතග්ජන සමාජයේ සියලු දෙනා සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකද නැහැ. එතකොට ඒකට අදාළ විපාක වාර්ය උන්ට හිමිනවා. උන් මේක නොදැන කරන වරද. මෙන්න මේ නොදැන කරන වරද නිසා තමයි මිනිස් සමාජය මේ සමාජ ජීවත් වීමට අධික ජීවත් වීමේදී අධිශයින් දුකට පත් කරන්නේ. එනිසා ජීවත් වෙලා ඉන්න අයට මේ කරුණ පැහැදිලි කර දීම අපි උතුම්. අපට මහදන සිටුවරයාගේ කතාව මතක් කරගන්න පුළුවන් නම් කෝටි 80 160ක් ධනය එකතු වෙලා මේ දෙදෙනා විවාහ වෙන්නේ. විවාහයෙන් පසු සුරාල සූද දුරාචාරයට තමයි සියල්ල කැප වෙන්නේ. අන්තිමට අවුරුදු 50-55 පැනලා සියල්ල නැති වෙලා ආරක්ෂක ජේතවනාරාම පැත්තට යනවා කෑමට මොනවා හරි හදියා ගන්න කියලා බලන්න බෝපත්තක් කරගෙන. බුදුන් වහන්සේ මදසින් හපාන. උන්මට අවුරුදු 20 හම්බ වුණා නම් උන් අනාගාමී වෙනවා. 30 හම්බ වුණා නම් සකෘදාගාමී වෙනවා. 40 හම්බ වුණා නම් සෝවාන් වෙනවා. දැන් බැ. දැන් කාලේ පහුවෙලා ඉවරයි කියලා උන්වහන්සේ වදාරනවා. අන්න ඒක තමයි. මේ ජීවිතයේ අගදි නෙමෙයි මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව තේරුම් ගන්න ඕන. තින්න මඤ්ඤතරං යමං පටිච්චදේ පඬිතු බුදුන් වහන්සේ වදාරනවා. ජීවිතයේ අන්‍ය එක්තරා යාම තුනක් තියෙනවා. ඒ යාම තුනෙන් එක කාලයකදී මේ ගැඹුර තේරුම් ගන්නවා. අපි එකට නව යවුනේ, භද්‍ර යවුනේ, අග්‍ර යවුනේ කියලා කියන ළමා කාලය සහ මහලු කාලය හැර තමක් කරන්න පුළුවන් කාල. නමුත් එහෙම තේරුම් නොගෙන කෙනෙක් මියගියයින් පසුව මේ බැනරේ එල්ලුවට මියගිය කෙනාට වැඩක් වන්නේ අපි ඒක තව ටිකක් එහාට මේ ගාථාවේ අන්තර්ගතය සාකච්ඡා කරලම පැහැදිලි කරන්න උත්සාහ කරමු. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය දෙවෙනි ගාථා පදෙම කියන්නේ ඒකමයි ආයේ. උත්පාද වය ධම්මින. උත්පාද කියන්නේ හේතුපත්තන්ගෙන් හටගන්නවා. වය කියන්නේ හටගත්ත දෙයක් අත්තම වැළෙනවා. ඒක ධම්මිනෝ කියලා කියන්නේ ඒකට අයිති වැඩක්. ඒක අපි කරන දෙයක් නෙමෙයි. නමුත් එතනක් සිදු වෙන කාරණය තමයි උත්පාද වය වෙන්නට නොදී පුසග්ජනාය වශයෙන් අල්ලගන්නේ. අල්ලගත්තාම අනිත්‍ය වන්නේ හේතු ඉතුරු වෙලා. නමුත් ස්වාභාවිකත්වයට අපිට පත් වෙන්න පුළුවන් නම් උත්පාද වය. වෙනදා ජීවිතයේදී අපිට යම් යම් දේවල් හඳුනා ගන්නට මේක අටගන්ට අවශ්‍ය වෙනවා. නමුත් ඒක අපි අල්ලාගත්තේ නැත්නම් ඒකට අයිති වැඩක් තමයි ඒක එතනම පැවි යන්නේ. පොදුන් සංඝජයේ මේක විරුද්ධව යනවා. ඉතින්ලා ඒ උත්පාද වය වෙනුවට උත්පාද අටගත්තාම තවසරයක් විඳින්න නැත්නම් තවසරයක් විඳවන්න නැත්නම් තවසරයක් ගන්න නැත්නම් ආදී වශයෙන් හේතු අවකාශ කරන ලබනවා පසුව ගන්නට. ඒ තමයි අපි අතින් සිදු වෙන ඊළඟ වරද. ඊළඟට උපජ්ජිත්වා නිරුද්ධංති. ප්‍රක්‍රියාවකින් දාලා තියෙනවා. ඉපදිලා මොනවද මේ? මොන මිනිස්සු කියලාද කියන්නේ? අර සංස්කාරම ඉපදිලා නැති වෙනවා. බලන්න මේ ගාථාපද තුනේ මේක දෙයක් මේ කියන්නේ. කිසිෙක් මේක ගැඹුරට කල්පනා කරන්නේ අමගලක දිනේ ගාථා උදේශනා කරලා ඒක අර්ථය හැදින් ගන්න වෙලාවක් නැහැ. සුපජිත්වා නිරුද්ධංති. ඉපදිලා සංස්කාරයන් ඉපදිලා නිරුද්ධ වෙනවා. නමුත් ඒක නෙවෙයි අපි කරන්නේ. ඒක තමයි ධර්මතාවය. ඉපදිලා හේතු ඉතුරු කොට නැති වෙනවා. බුදුන් වහන්සේ හේතු ඉතුරු කොට නැති වෙනවා නෙවෙයි. ඉපදිලා නැති වෙනවා ඒකයි තායිති වැඩි. නමුත් අපි කරන වරද තමයි හේතු ඉතුරු කරගෙන නැති වෙන කාරණා. එතකොට මේ පද තුනින්ම කියන කාරණේ ඇත්ත වුණාට සාමාන්‍ය ජනයා පිළිගන්න තියෙන්නේ ඒක නෙවෙයි. සංස්කාරයන් අනිත්‍යයි කියලා උන්වහන්සේ වදාගත්ත උන්ට සංස්කාරයන් නිත්‍යයි. උත්පාද වය ධම්මිනෝයි තායිති ධර්මතාවය වුණාට උන්ට උග උත්පාද හේතු ඉතුරු කොට වැයීමේ ධර්මතාවයටපත් වෙනවා. ඉපදිලා නැති වෙනවයි කියලා කතා කරාට එහෙම වෙන්නේ නැහැ. උන්ට ඉපදිලා හේතු ඉතුරු කොට නැති වෙනවා. එතකොට දැන් මේ මොකද කරන්න තියෙන්නේ? සංඛාරයන් රැස් කරලා තියෙන්නේ. නමුත් අන්තිම ගාථා පදයෙන් මොකද්ද බුදුන් වහන්සේ වදාරන්නේ? ත්‍රිසං රූප සමෝ සුඛෝ. ඒ සංස්කාරයන්ගේ රැස්වීම සතයි කියලා නෙමෙයි උන්වහන්සේ වදාරන්නේ. රූප සමනේ සංසිඳීම. සංඛාරයන් මේ සංසිඳීමයි සත. දැන් මේ සංස්කාර රැස් කරන එකේ ස්වභාවය තමයි ළමා කාලයේ පහුවෙලා ජීවිත අවසානයේ දක්වාම කෙනෙක් ජීවත් වෙනවා නම් පුදුම කෙනෙක් පසෙයි. අන්ධ බුද්ධිල බුද්ධලේ පාරයන ගමන් තියෙන සරෙප්පු කැලි කඩලාපි කැලි තමන්ගේ මල්ලට දානවා නම් එන්න එන්න උත මල්ල බර වැඩි වෙනවා වගේ විෂාකාරක වදාලා පරිදි යම් පිට බුද්ධලේට අල්ලා ගැනීම 100ක් වෙනා දුක්සයක් වෙනවා කියලා වගේ මේ පිළිබඳ නොදන්නා තම නිසා ඔවුන් සංස්කාර රැස් කරමින් සංස්කාර අතර හිර වෙනවා. හිරලා ඉඳලා මේ දියාගුහම අයිත්‍යාවද සංඛාරා කියලා ගැනරක් ගන්නවා. ඒ බුදුන් වහන්සේට මේක සක්‍රියාදාලි. උන්වහන්සේ සංස්කාරයන් අනිත්‍ය බව පිළිගත්තා. උත්පාද වය ධම්මිනෝ කියන තත්ත්වයටපත් වුණා. උපජ්ජිත්‍රාණි රුද්ධන්ති කියන තත්ත්වයටපත් වුණා. සංඛාරයන් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සංසිඳිලා. එහෙනම් බුදුන් වහන්සේට ඒ ගාථාව හරියට. අනිත් කාටවත් මේ ගාථාව මරණෙක ඉඳ ගන්න සුදුසු වෙන්නේ නැහැ. අපට දිනන අවුරුදු 2400 දාපිකය උපසම්පදා පවන්න තිබුණා. යම් නම් දේවල් තිබුණා ජීවණු පක්ම තිබුණා යුගයක්. අද තමයි ප්‍රමාණිකුලෝ මේ වගේ අම්මා ආකාරයක දිනුවකට පත් වෙලා තියෙන්නේ. ඒ කාලේ පැවිදි කෙනෙක් හෝ මේ කෙනෙක් මේ ගාථාව භාවිතා කරන්න පැති. මට තේරෙන්නේ මෙහෙමයි. මියගිය පුද්ගලයාට වදිකමක් නෙමෙයි මේකෙන් සිදුවෙන්නේ. ගාථාවට වදිකමක්. මේ ගාථාව ගැන රේකෙල්ලීම තුළ සිදුවෙන්නේ ගාථාවට වදිකමක්. ඒ මම මේකට කියවන සුද්ධ වූ බුද්ධ වචනයක් කියලා. ඒ සුද්ධ වූ බුද්ධ වචනේ බෝඩ් එකක ගහලා එල්ලන්න නෙවෙයි අවශ්‍ය. ජීවිතේ මුල් කාලේ තේරුම් අරගෙන ඒ தත්ත්වය අගට එනකොට පත් වෙන්න. එහෙම අපට අවශ්‍ය නම් කෙලිනුට වෙනත් භාවිතා කරන්න දේවල් තියෙනවා. දැන් බලන්නකෝ ඔය වචන තුනම මා සඳහන් කරන්නේ සුද්ධ වූ බුද්ධ වචන විදිහට. සබ්බේ සංඛාර අනිච්චාති වේ ධම්මා සංඛාරා අනිච්චාත සංඛාරා. මේ එකකින්වත් කෙනෙක් මේ ගියා කියලා කියෙන්නේ නැහැ. දැන් අපිට ගෙදරක් ඉස්සරහා ගහන්න ඕන මේ කෙනෙක් මේ ගියා කියලා දැන් එහෙම දාන්නද? ඒ මේක එහෙම පුද්ගලයෙකු වෙන්නේ යාමක් ගැන කියෙන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය අරමුණේ පිටවන්නේ නැහැ. කෙනෙක් මිය ගියා කියලා සඳහන් කරන අපාක් නැද්ද අපිට? සබ්බේ සත්තා මරිස්සන්ති. සියලුම සත්ත්වෝ මරණයට පත් කරනවා. මරණං අන්තං හි ජීවිතං. ජීවිතය මරණය කියලා එකක් ඇත්තේ. හා සංයෝගා යෝගන්ත මෝපියන් දුර්වන් මාසෙන් එකට සංයෝගයෙන් එකට එකතු වෙනවා. අවසානයේදී වියෝගයෙන් කියලා වෙනවා. හා මතන්තා සජීවතා. අහෝ සජීවි ජීවත්ලයි හැමෝගෙම කරන අවසානයේ මරණයයි. ඒවලගේ පාඩයක් භාවිතා කළ කියනවා නේද මරණය ගැන අඟලනවා නේද ඒකේ. මා කල්පනා කරපු හේතු කාරණේක තමයි මරණය ගැන ඇඳෙන්නේ නැති දේ දහම් පාඩයක් ඇයි මේ ගෙදර ඉස්සරහින් ඉන්නේ කියලා. එන්සා ඔබට තේරෙනවා නම් මේක තේරුම් අරගෙන මරණය ගැන සඳහන් වෙන පාඩයක් දැන් ගෙදරට එන අයටත් තමන්නුත් මරණයට පත් වෙන බව තේරෙනවා නේ. සබ්බේ සත්තා මරිස්සන්ති කියලා කියනකොට. දැන් කෙනෙක් ගෙදර මිය ගිහින් ඉන්නවා මට තව කල්දාරි දාසු ඕක සිද්ධ වෙනවා කියන මතක් කරන්න ඒක උදව් වෙනවා. තව අපට පාලි භාෂාව දන්න අයට ඕන තරම් හදා ගන්න පුළුවන් මරණය සම්බන්ධයෙන්. ඇයි අර සුද්ධ වූ වචනයක් මරණයෙන් පසු භාවිත කරන්නේ? මගේ නම් කල්පනාව මේක එතනින් ඉවත් විය යුතුයි කියලා. මේ සුද්ධ වූ බුද්ධ වචනයට නිගා නොකර ඒක එතනින් ඉවත් කරගත යුතුයි. එය ළමා කාලේ පහු වෙනකොට තරුණ වයසට එනකොට ඒ ගැඹුරු අර්ථ තේරුම් ගන්න තරම් මේ සමාජයේ හැදෙන වැඩෙන අය දැනවත් විය යුතුයි. ඒ දැනවත් වුණාම ඔවුන්ගේ සංඛාරයන්ගේ අනිත්‍ය බව දිගටම බලන්න යන්න පුළුවන් අර නිත්‍යකට බලන එක නෙවෙයි. දැන් කරන්නේ නිත්‍යකට බලන එක. තමන්ම දන්නේ නැහැ අසුතු අසුතු ජනවාරි ආනන් අදස්සාවේ කියලා කියන්නේ ඒකයි. ආර්යයන් වහන්සේලා නොදතින අසුතු අසුතු ජනයා මේ ස්කන්ධ පංචකයගේ ඉදීම දන්නේ නැහැ. ඒ නිසා ඒවා මම මගේ ආත්මකට ගනිමින් ජීවිතය ජය ගන්න සකම් කරනවා. මේ ප්‍රතිපලයක් වශයෙන් ඔහුගේ අනුසය තණ්හා අනුසය තුළ දුක් හට ගන්න හේතු රාශියක් එකතු වෙනවා. මේ නිසා ජීවිතයේ ළමා කාලේ තරුණ කාලේ දුක්බරයි, තරුණ කාලේ තුන මැදිවේ කාලේ දුක්බරයි, මැදිවේ කාලේ තුන ජීවිතය අග දුක්බරයි. මෙන්න මෙසේ දුකසේ අඬන වැළැක්වැළපී නියන්නට නොවේ බුද්ධෝත්පාදයට මිනිසෙක් උපදින්නේ. අබුද්ධෝත්පාදයට නම් ඒ වෙන කාරණා දෙයක් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ. හොඳ දේවල් කරනවා කරලා ජීවිතේ අපහසුතාව වෙන එකම ලප්ප ගන්න හැරුණා. ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. නමුත් බුදුරෙක් පහළ වෙන්නේ මොකටද? බුදුරෙක් මේක පහළ වෙ කියලා තියෙනවා. බලන්න මේ ගාථා පදේ යථාපි නාම ජච්ඡන්දෝ නරෝ අපරිණායකෝ. ඒකදා ඇති මග්ගේන තුම්මග්ගේන යටි ඒකදා. බලන්නකෝ ජාති අන්ධයා කියලා කියන්නේ දැස්ම පෙනෙන කෙනා. එතකොට ඔබට පාර පෙන්වන්න මඟ පෙන්වන්න කෙනෙක් නැත්නම් රටක් පාරයයි දවසක් කැලේයි කියලා පෙන්නන්නේ. එක දායකින් මග්ගේන කුම්මග්ගේන. කුම්මග්ග කියන්නේ වැඩි මග්ග කියන එක. උයන්න නෙමෙයි උම්මග්ග නෙමෙයි කුම්මග්ග. කුම්මග්ග සේවනයේ කියලා කියන්නේ නොමගින් ලබන සතුට කියන එක. වැරදි ආකාරය. ඒකට මග නොමග දෙකේ යන්නේ මොකක් නිසාද පාර පෙන්නන්න කෙනෙක් නැත්තම්. ජාති අන්ධයාට. සංසාරේ සරංගාලෝ කතෝ අපරිණායකෝ. මේ සසර සැරිසරන අනුනක නැත්තානක් සම්පූර්ණ ඥානය. ඔබට මාර්ගය පෙන්වන්න කෙනෙක් නැත්නම්. කරවති එකදා පුඤ්ඤං අපුඤ්ඤං කතේ එකදා. දවසක් පින් කරනවා අනිත් පැත්තට පිටික දුන්න දවසක් තව කර. ඒක තමයි අපේ සමාජයේ සිදුවෙන්නේ. ඒකට මේ පින්තව කිරීම කියන එක බුද්ධෝත්පාදයේ සබුද්ධෝත්පාදයේ අනිත් ආගම් වල සිදුවන කරුණක්. පින්තව දෙකමයි කියන්නේ සංඛාරයන්ට. දෙකටම හම් වෙන්නේ පාක. පින්තව දෙකේදීම සංඛාරයන් නිත්‍යවට ගැනීම සිදුවෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙක් අවශ්‍ය වෙන්නේ මේ වෙනස කියලා දෙන්න. සංඛාරයන් රැස් වීම තුල කෙනෙකුට සැප ලබන්න බෑ. සංස්කාරයන් සියල්ල සංසිඳෙන්න ඕන. ස්තේ සං වූප සං. කල්පනා කරන්න මේක. වූප සමනේ. අපි මේ පිළිබඳව තවත් විස්තර කරන්න ඕන. මම කිව්වට මදිලෝක. එතකොට මේ වූප සමනේ කියන එක සිදුවෙන්න ඕන මරණින් මතු නැවේ. ජීවත් වෙලා ඉන්න කාලය තුළ තමයි මේ සංස්කාරයන්ගේ සංසිඳීම තමයි සිං කරගන්න ඕන. අනිත් දෙන්නේ කෙනෙකුට තේරුම් ගන්න වෙනවා මොන නොමග යාමක් තුළද අපේ ජීවිතය දුක්බර වෙන්නේ කියලා. ඒ දුක්බර වෙන හේතුව බුදුන් වහන්සේ වගේ උත්මේකුගෙන් නැත්තම් කල්යාණ මිත්‍රයෙකුගෙන් තේරුම් ගන්න පුළුවන් වුණාම දුක පවතින ලෝකේ නෙවෙයි. අපෝෂින් හදාගත්ත මානසිකත්වයක් තුළ තමයි දුක් තියෙන්නේ. බාහිර ලෝකෙ තියෙන පැත්ත විතරයි. තමන්ගේ මනසේ තමයි ප්‍රධාන හේතුව තියෙන්නේ. ඒක හේතු පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍ය. බුදුන් වහන්සේ කියන්නේ ප්‍රත්‍ය නිරෝධය නෙමෙයි දුක නිරෝධය වෙනවා කියලා තියෙන්නේ. හේතු නිරෝධය. ප්‍රත්‍ය කියන්නේ බාහිර දේවල්. ඒක කවදත් තිබුණා. ඒ ප්‍රත්‍ය තිබුණාට මූලික හේතුව නැත්නම් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයේ දුක් සහගත වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ගැඹුරු කරුණක් තියෙනවා. ඉතින් මගේ ආත්මය කියනවා වූ දෘෂ්ටිය තුළ කෙනෙක් මුලල් හදල් ඉඩකඩම් ගෙවල් දරවල් සම්පත් හොයාගෙන සැපසේ ජීවත් විය හැකියි කියලා උපකල්පනය කරනවාද? ඒකට කිසියම් සැපතක් ලැබෙනවා. නමුත් ඔබලෝක හිතනවා 100% අත්වලක සපතක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නම් ඒක උන්වහන්සේ හෙලිකල දහමෙන් ලබන සපතෙන් 16න් එකක් තරම්වත් අටින්නේ නැහැ කියලා. මම පැහැදිලි කරන කරුණ මෙයයි. මේ මුළු මහත් සමාජය 16න් එකක සපත සඳහා පූර්ණ කාලීනව කැප කරනවා ජීවිතේ. අන්තිමට රාපෙන් පහළවක තැනසී මවුන් අහිමි කරගන්න දුකසිමියන්. එනිසා අපි මේ 16න් එක සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් කරනවාද? එහෙමත් නැත්නම් 16න් 15 සාක්ෂාත් කර ගැනීම සඳහා අපි දැක්ම නිරවුල් කරගන්නවාද කියන එකයි ධර්මස්වරණයේ ප්‍රතිඵලය වන්නේ. ඔය සුතවන්ත කියලා සූත්‍රයක් ගැන සඳහන් වෙනවා බුද්ධකනිකායේ. හරි ලස්සන දෙයක් තියෙනවා මේකේ. සරල දෙයක්. අපි සිංහලට ඒ පාලි පාඨ එහෙමම පරිවර්තනය කරනකොට සාමාන්‍ය සරල සිංහලට පරිවර්තනය කරගන්නවා. මහා කොටිට මහරහතන් වහන්සේ සරියුත් සාමුදුරන් වහන්සේගෙන් අහන්නේ බණ ඇහුවා නම් ඊට පස්සේ මොකද කරන්නේ? සතෝ තාපෝපනාස්මා සාරිපුත්‍ර කතමේ ධම්මා යනසමහස ගතබ්බටි කියලා තියෙනවා. සරියුත් සාමුදන්නහන්ස දෙන උත්තරේ බණ ඇහුවා නම් භාවනා කරන්න ඕනේ. බලන්න කොහොමද ලස්සනද කියලා. බණ ඇහුවා නම් කියන එකේ තේරුම මෙන්න මේ වරද තේරුම් ගන්නවා කියන එක. සමන්නතෙන් සසර ගමනේ මෙතෙක් සිදු වර්ධ සහ දැනට සිදු වෙමින් පවතින වරද තේරුම් ගන්නවා. ඒක තමයි බණ ඇසීම කියලා කියන්නේ. මම කිව්වේ එතන බණ කියනවා කියලා කියන්නේ මේ තුන් මරන්නේ පාවිච්චි කරන්නේ පා කියලා මේ කියන සරල දෙයක් කියන්නේ ඒක සීමාවෙන් අවශ්‍ය නැහැ කියලා. ඒවත් අවශ්‍ය දේවල් තමයි සරලම. නමුත් ඒවා කියලා දෙන්න මෞඛ්‍යන්ත පුරවරුන්ට පුළුවන්. බුදුසමයේ ගැඹුරට අවතීර්ණ වෙන්නේ නැතිව මේ කොටස් කෙනෙකුට පැහැදිලි කරන්න බෑ. දැනීමෙන් කරුණා කතා කරන්න ඕනේ. දැනීම ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒක නිකන් සාමාන්‍ය අනිත් දේවල් වගේ දැනීම කතා බහ කරන්න විතරයි. දැනීමෙන් මේ අවශ්‍ය තැනට ඇතුළට ගිහලා වහින්න පුළුවන් තමයි. දැනීම උපයෝගී කරගන්න පුළුවන්. නමුත් දැකීමක් බවට පත් වෙනවා. මෙන්න මෙතෙන්දී පැහැදිලි වෙන වැදගත්ම කාරණය තමයි පෞද්ගලිකව කිසියම් කෙනෙක් දුකට පත් වෙනවා නම් ඒ දුකට පත් වෙන්න හේතුව සමාජයේ තියෙන සාධක නෝ. ඒවා ප්‍රත්‍යපමණයි ප්‍රධාන හේතුව තමයි. තමන් තමයි කිසියම් ආකාරයක වරදක් කරන්නේ. අන්නේ වරද සිදු වෙන ආකාරය තමයි බුදුරු කියලා දෙන්නේ. කියලා දීලා වරද නිවැරදි කරගන්න ආකාරය කියලා දෙනවා. ඒ නිසා පළමු වරද තේරුම් ගන්න ඕන. දෙවනුව නිවැරදි කරගන්න ආකාරය තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඒක ජීවන ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. බලන්නකෝ මේ කිසිදු අරුතක් භාවිතා කරන්නේ නැතුව මරණයකට පත් වෙනන් පසු අපි මේ බැනරේ ගහලා මේ ගාථාව කියලා අනිත්‍ය මෙනෙහි කරවයි කියලා කියනවා. මට නම් තේරෙන්නේ නැහැ ගාථාව වලදී අනිත්‍ය මෙනෙහි කිරීම. පුරුදු කරන් කියනවා ඒක කියන්න කියනවා ඇරුණා. අනිත්‍ය මෙනෙහි කරනවා කියන්නේ ඒක මොනස්යන නැත්නම් කාන්තාව මිය ගියා කියන එක නෙවෙයි. ජීවත් වෙලා හිටිය දැන් මිය ගින්න. ඒක අනිත්‍ය වෙලා. ඒක නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. තේරුම් ගන්න. අනිත්‍ය මෙනෙහි කිරීම නොනින් කරන්න ඕන දෙයක්. යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. මූලික සාධක ටික තේරුම් ගන්න නැතිව කෙනෙකුට මේ මගට අවතීර්ණය වන්නත් බෑ. ඒ මූලික සාධක ටික කොහොමද අපි තේරුම් ගන්නෙ? ඔබ සමාජයේ ජීවත් වන පුද්ගලෙක් වශයෙන්. පුද්ගලෙක් වශයෙන් ලැබෙන සංවරය තුළ යහැති දුර සීමා සහිතයි. ඒකට තමයි කාය වාචික කායික වාචික සංවරය කියලා කියන සීලය කියලා කියන්නේ. නමුත් පුද්ගලයා තුළ මොහොතක් මොහොතක් පාසා ඉදිරි මරණ ස්කන්ධ පහක් තියෙනකොට ස්කන්ධ පහෙන් පහක හුරිත දෙනවා මැරෙනවා. දැන් මුලින් ගත්ත සිතාපදයක් රකින්න නම් උදේ ගත්ත දේ අවස දක්වා ඒ කෙනෙක් ජීවත් වෙලා ඉන්න ඕන. එහෙම පුද්ගලෙක් ඉන්නවා කියන හැම තුරතම අපි හිත සමාදන් වෙලා ඒක ආරක්ෂා කරන්නේ. නමුත් ස්කන්ධ පහෙන් පහක නියනවා නම් එහෙනම් එහෙම රකින්න බෑ පිටපැත්තෙන්. අදලක සිද්ධ වෙන සිද්ධිය නිසා ඒක පාලනය කරන්න පිටපැත්තේ ශික්ෂාපද වලට පුළුවන් කමක් නැහැ. එතකොට මේ සංස්කාර තියෙන්නේ පංචස්කන්ධයන් තුන. ඒක මොහෙන් මොහොත උපදින්න නැතින ස්කන්ධ පංචකයන් තුල තමයි මේ සංස්කාර තියෙන්නේ. ඒ කියන්නේ සංස්කාර අපි රැස් කරන්න පටන් ගන්න. අපිට කිසියම් ආකාරයකේ වැරදි ආස්වාදයක් තියෙනවා. අපිින් කිසියම් කෙනෙකුට රිදවල බලපෑම් කරලා කරදර කරලා සතුට ලබන්න පුළුවන්. අවිහිංසක නොවන මානසිකත්වයක් මේක තුල තියෙනවා. මමත්වයේ ක්‍රියාව කිසියටවත් වෙනකොට රිදවන්නේ නැති ක්‍රියා මාර්ගයක් නෙවෙයි. මමත්වයේ ක්‍රියාව හැම විටම කෙනෙක් රිදවන, පරිගන්න, විනාශ කරන අපට හිතේ අම්බිස හැඟීමක් ඇති වුණාම හැඟීම නිදහස් කර ගන්න ඕන. ඒක එළඹෙයිමක්. මේ නිදහස් කරගන්න මේ සමාජය භාවිතා කරන්නේ පරිස වෙලා. පරිස වචන නැත්නම් සාර පරිස ප්‍රියාව කායික ක්‍රියාව. මගින් ඒ උදාහරණෙනු. ඒ උදාහරණ වම සමාජයේ කාට හරි ස්ථානයක් සිදු වෙනවා. ඒක විශාල අවුලකට මුලක් වෙනවා. ඒ තමයි සබ්ජන පුද්ගලයා ඒ තමන්ගේ හිතේ හටගත් අවුල නිදහස් වෙන්න භාවිතා කරන අපි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තමන්ගේ හිතේ අවුලක් හටගත් තම ඒක සමාජයෙන් නිදහස් කරන්න දෙන්නේ. ඒක තමන් සංසිඳව ගන්නට. ඒක තමයි ධර්මයේ වදනා ගැනීමේ ශක්තිය අවශ්‍යයි කියලා කියන්නේ. අපට පේනවා මේ සමාජ ජීවිත වලට අපේ බෞද්ධින් නැත්නම් මේ රටේ ඉන්න ජනතාවක අපි දරා ගැනීමේ ශක්තිය කොහොමද කියලා. තුන්වැක් වෙන විනාඩි 5ක් පා වුණා. තුන්වැක් ස්ථානයේ කුඩු කරලා තියෙවි. පෙරදීමකින් කිසියම් ආකාරයේ ගහණයක් සිදු වුණු ප්‍රහණයක පෙරදීමකින් සමාතන වේ. නමුත් වාහනයේ ගිනි තබා තියෙවි. වාහනයේ ගිනි තිබුවාම ක්ෂණේ වෙලා තියෙනවා නම් උන්ට වන්දිය හැම වෙලේ. ඒතර ජාතික ධනයක් විනාශ කරේ අපේ ආවේගශීලී බව නේද? මෙන්න මේ ආවේගශීලී බවෙන් කටයුතු කිරීම කියන එක එදිනදා පුද්ගලයාට ආවේගික චරිත ලක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. මෙතන කිසිදු ආකාරයක බෞද්ධ ප්‍රියාමාර්ගයක් නැහැ. ආවේගශීලී වෙන තියෙන්නේ. මම තියෙන්නේ. දෝවේ දේශේ මොහේදී විනාශ ප්‍රජය ලබන්න හදන්නේ මේ අපට අයිති ප්‍රියාමාර්ගයක් නෙවෙයි. යමක් සිදු වුණා නම් සිදු වෙලා ඉවරයි. සම්බියක් ගන්න හෝ නීතියක් ගන්න හෝ ගන්න මේක මේ මහත්තර විදිහට. අසංවර නොවි විචානුකූල විදිහට කරන්න තරම් අපට හැකියාවක් නැහැ. මේ අපේ සමාජය යන පැත්ත. වෙන මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපට බුදු සමයෙන් පැහැදිලි කරන්නේ ආවේගශීලී කටයුතු කොට මේ සම්පත් විනාශ කිරීම නෙවෙයි. දරාගැනීමේ ශක්තියකින් යුක්ත වෙලා හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම. ඒකට මොකද්ද භාවිතා කරන්න ඕන? මරණයෙන් පස්සේ බැනරයක් ගහලා අනිත්‍යත සංඛාරා කියලා ගහන එකද ඕනේ? ජීවත් වෙලා ඉන්න කාලේදී අනිත්‍යත සංඛාරා කියන එකේ තේරුම ගන්න ඕනේ. සංඛාරයන්ගේ සත්‍ය ස්ථිර නැති බව. සුත්‍රඥාන සංඛාරයන්ගේ සත්‍ය ස්ථිර බව. මේ තමයි ධර්මයෙන් පිටියම්. බුදුන් වහන්සේ ධර්ම වදාරනවා අපි ධර්මයෙන් පිට නිහිල්ල සැනසුම වෙනවා. ඒ නිසා පුණ්‍යාභි සංඛාරය අල්ලගත්තත් මම අපුණ්‍යාභි සංඛාරය අල්ලගත්තත් මම ආනිග්‍යාද සංකාරය අල්ලගත්තත් මම ඒක මේ සමාජයේ භාවිතා නොවන බැවින් නිතරම විස්තර කරන්න අවශ්‍ය නැහැ. දෙන්නේ පුනර්භව කියලා කියන්නේ නැවත වීම කියන එකනේ. පුනරුත්පත්ති නෙමෙයි. එදා තිබුණ ජෛන දහම තමයි පුනරුත්පත්ති කියන්නේ. මේ ඉඳක බුද්ධලයාගේ ආත්මෙම හත යනවා. බුදුන් වහන්සේ වදාළන්නේ පුනර්භවය නැති කරන්න. පුනර්භව කියන්නේ නැවත වීමට හේතු දෙීම. අපි හැයියට තැබුවොත් නැවත වෙනවා. එතන පුනර්භවය තේරුම් ගන්න මරෙන්නේ නැත නෙවෙයි. ජීවිතයේ තුන ස්කන්ධ පහෙන් පහට. යම් හේතුවක් අපි අවකාශ කළොත් ඒක අදෝ හිතා නිද්දට නැවත හසුවෙනවා. ඒක තමයි සිතුවිලි වල පුනර්භවය කියන්නේ. මම හොඳට කරන්නම්. මම ඒක දෙක කරන්නම්. මම රිදවන්නම්, අනි පරිදන්නම් කියලා යම් හේතුවක් අවකාශ කරනවා. ඒ අවකාශ කරන වරද තමයි ආපහු නැවත ඒක හිතව වනිද්ද නැත්නම් අදම මතු වෙන්නේ. මේකට කියන සිතිවිලිවල පුනර්භවය. පුනර්භවය සිදු වෙන්නට හේතු තියන්ට නෙමෙයි බුදුරජාණන් පහළ වෙන්නේ පුනර්භවය සිදු වෙන තියෙන හේතු නොතියා ඉවර කරන්න. නොතියා ඉවර කරන්න කොහොමද? සංස්කාරයන් නිත්‍යයි කියලා අරගෙන නොතියා ඉවර කරන්න බෑ. උත්පාදකය ධම්මිනෝ පිළිගන්නේ නැතුව ඉවර කරන්න බෑ. ඉදිරියට නිරුද්ධ වෙනවා කියන එක පිළිගන්නේ නැතුව ඉවර කරන්න බෑ. මේ බුදුන් වහන්සේ වදාළ වදන්වල අඩංගු අර්ථයෙන් නොයි අපි භාවිතා කරන්නේ හිත ප්‍රතිවිරුද්ධ අර්ථය. අපි සංස්කාරයන් අනිත්‍යවත සංස්කාරා කියලා අදාළ බුදුහන්සේ අපි සංස්කාර නිත්‍යයි කියලා. උපාද වේදම්මියෝ කියන එක අපි ගන්න හේතුදලන කරලා හේතු ඉදිරි කරන නැතිමයි කියලා පිළිගන්න. උපජිත්තානි රොජ්ජන්ති කියන එක පිළිගන්නේ ඉදිරිලා හේතු ඉදිරි කරන නැතිමයි. මේ නිසා අපි සංස්කාරයන්ගේ සංසිඳීම සපයි කියලා නෙවෙයි ගන්න සංස්කාරයන් රැස් කිරීම සපයි කියලා. බලන්නේ කානුසෝතගාමීද පටිසෝතගාමීද කියලා. බුදුන් වහන්සේගේ මාර්ගය පටිසෝතගාමී. මේ මාර්ගය අනුසෝතගාමී. මේ නිසා තමයි කල්යාණ මිත්‍ර සේවනයක් තුළ බුදුසමී ගැඹුර අපට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි තව ටිකක් ඉහාට කතා කරමු. අවමංගල චාරිත්‍රවල තියෙන තවත් දෙයක් පිළිබඳව. මම දකින කරුණක් තමයි මේ සමාජයේ සමාය ධර්ම දේශනාව පින්දීම සඳහා දාගන්න. කලිපතක් කරගන්න බණ කියවන්නේ පින්දෙන්න. ත්‍රිපිටකය හදාරලා බලන්න බුදුරජාණන් වහන්සේ කළා වූ සූත්‍ර දේශනාවල එකම දේශනාවක් අත් අවසානයේ මේ විදිහට පින්දෙන්නට කිව්ව බණක් තියෙනවද කියලා. කුද්දකනිකායේ තිරෝකුණ සූත්‍රය සහ නිගන්න සූත්‍රයත් මධ්‍යමකාය ඥානස්වාමි සූත්‍රය වගේ සූත්‍රවල තියෙනවා පින් දෙන හැටි. මෙගේ ඥාතින්ද පින් දෙන හැටි විස්තර කරලා තියෙනවා. පින් දෙන්නට කළ එකම ධර්ම දේශනාවක්වත් නැහැ. එහෙනම් අපි අද ධර්ම ශ්‍රවණයේ පැත්තකින් තියලා ධර්ම දේශනාව පරිලෝකයට පින් දීම සඳහා කරනවා නම් අපි අදාළතෙනින් පිටට පැනලා නේද ඉන්නේ. අපේ හකට සඳහා දේශනා වෙන ධර්මය අපි පරිලෝකයෙන් අපිට පින් දෙන්නට සදා ගන්න. කොහොමද පින් දෙන්න කියලා කියන්නේ? අදාසිනේ ආකාශිනේ ඥාති මිත්තා සපාචනේ. ප්‍රේතානන් දක්ිනා රජ්ජා කුබ්බේ සතවනුස්සරා. ජීවත්ලා ඉන්න කාලේ ඥාතිවරයා අපට යමක් දීලා තියෙනවද? අපේ නම් යමක් කරලා තියෙනවද? අදාසි ආකාශි කියන්නේ ඒකයි. ඥාති මිත්තා කතා කියන්නේ කරුණු තුනක්. ඥාති කියන ලේවල සම්බන්ධ නැහැ ඒවත් තියෙනවද? මිත්‍රා කියන යහළුකමක් තියෙනවද? කතා කියන එකේ කියන්නේ වැලිගලිය පටන් එකට ජීවත් වෙච්ච එක. අන්න එබඳු අය ඒ සමීප පුද්ගලයා වෙනුවෙන් දන් දී සමන් වෙනුවෙන් කළ සීලයක් සිහිපත් කරන්න කියලා තියෙනවා. වස්ත්‍ර පූජාකට දානීය දී පින් දෙන්න කියලා කියනවා. අර තියාගන්න. වස්ත්‍ර පූජාකට දානීය දී තමයි බරලෝකයට පින් දෙන්නේ. බණ කියලා නෙවෙයි. ඒ බණ පින්දෙන් යොදාගත්තොත් මේ සමාජයේ බණ අහන්න නැති පිළිසක් බවට පත් වෙනවා. බණ යනු පින්දෙන් සරණට උත්සක් බවට පත් වෙමින් යනවා. ඒ නිසා එක නතර වේවි අපි එකයි ඒ පිළිබඳව මතක් කරලා දෙන්නේ. ඊළඟට පින්දෙනවා කියන්නේ ඔබ වාර්තා කරන වචනයක්. මම මේ වචනට කැමති නෑ. පින් දෙනවා නෙවෙයි. පින් අනුමෝදන් කරනවා. පින් දෙනවා කියන වචන ගත්තොත් එහෙම තමයි. දැන් අපි කියමුකෝ කාට හරි තෑග්ගක් දෙනවා. නැත්නම් යාචකයෙකුට සල්ලි දෙනවා. එතකොට දුන්නාම තමන්ගේ ප්‍රශ් එකෙන් අඩු වෙන්නේ නැතුව දෙන්න බෑ. තවත් කෙනෙකුට යමක් පරිත්‍යාග කළොත් එහෙම තමන් ළඟින් අඩු වෙනවා. එහෙනම් පින් දෙන්න ගියාම තමන් ළඟ පින් ටික ඉවර වෙන්නේ අනිත් අයට දී. ඒ නිසා තමයි ඒක එහෙම තමන් සතු දෙයක් දෙනවා නේද? අනුමෝදති මෝදති කියන වචනේ තේරුම අස්සසනවා කියන එක. අනුසසිත වෙනවා කියන එකක් වෙනවා. ඔය දේවතාවන් සම්බන්ධ ගොබ්බුනි විති කියලා සූත්‍රයක් තියෙනවා. ඒක දෙන්නන්නේ දේවතාව එතෙන් චුත වෙන්න තිරණය වුණාම අනිත් කට්ටිය ඇවිත් මොකද අස්සසනවා කියලා. යන්නේ හොඳ තැනකට කියලා. අස්සසනවා කියන එකේ තේරුම එතකොට සතුට ප්‍රශ්නයි. ඒක අපිත් මේ මියගිය සුද්ධලේ සතුට කරන්නේ. ඒ මේගේ පුද්ගලයන් අතර යම්කිසි පින් කැමති පින් බලාපොරොත්තු වෙන පින් යැපෙන ජීවිත උපත ලබා ගන්නා වූ පිරිසක් සිටින නිසා ඔවුන්ට තමයි තිරෝකුඩ්ඩ කියලා කියන්නේ. ඔවුන්ට තමයි පරදත්ත උපජීවී කියලා කියන්නේ. තිරකොට සූත්‍රයේ බුදුන් වහන්සේ වදාරනවා තිරෝ කුද්දේසු කිත්තන්ති සම්දි සිංහාට කෙසුච ධාර බාහසු කිත්තන්ති ආගන්තාන සපංගර මේ මියගිය පුද්ගලයා ආපහු එළින් තමන්ගේ ගෙදරට දොර මුල්ලේ අතරමං හන්දියේ තුම්මං හන්දියේ නැත්තම් ඒ වගේ තැනක ඉන්නවයි කියලා පෙන්නනවා ඔක්කොම නෙවෙයි ඒ තිරෝ කුද්දේ බවට පත් දැන් මේ ගෙදර ඉන්න අය ඔහු මතක් කරන්නේ නැතුව කෑවොත් බිවොත් එහෙම අපස්සතරයට හම්බ වෙන්නේ නැහැ. මතක් කරොත් තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. එතකොට එනම් අපි මේ දාන ආදී කටයුතු කරන්නේ බුද්ධලේ ආශ්‍රසන්. කොයිද මත්තෙන් තව දෙයක් මට කියන්න තියෙනවා. අවමංගලක් සිදු වුණාම අපේ ඥාතීන් හිතවතුන් ගෙදර සූදානම් කරලා එන ඥාතීන්ට අවසන් ගෞරව දක්වන්න දවසක් දෙකක් ඉන්න කියලා කියනවා. ඊළඟට තමයි අවසන් කටයුතු වෙන්නේ. අවසන් කටයුතුදී පවුලේ වැඩිහිටියෙක් විසින් මේ තරුවන් ලවා වැඩිහිටියාට වන්දනා මේ පෙට්ටිය වසනු ලබනවා. වසනු ලබලා එළියට ගන්නවා. දැන් පූජනීය මහා සංඝරත්නය ඔවුන්ගේ සිත පන්සිල් පිටෝල දුක තුනී කරනවා. අද කියලා ගන්න. උන් අඬනවා එතන. නමුත් අඬනවා පින් දෙන්න බෑ. අඬනවා කියන එක දුක. දුක සහගත හැඟීමකින් පින් දෙන්න බෑ. පින් දෙන්න නම් අපි සතුට වෙන්න ඕන. පස්ස පූජා කිරීම තුළ සතුටක් ලබන්න ඕන. එනිසා තමයි පන්සිල් සමාදන් කරලා අඬීම නවත්තලා පින් දෙන්න පුළුවන් විදිහට මනස සකස් කරන්නේ. දැන් මෙතන මා දකින කරුණක් තියෙනවා. මේක අවසන් කටයුත්තනේ. පෙට්ටිය වැරුවා පූජනීය මහා සංඝරත්නය මත පස්ස පූජා කළා දැන් පෙට්ටිය අරන් යන්න තියෙන්නේ. ඒක තමයි අවසන් කටයුත්ත කියන කේතය. සමහර කරන මොඩකමක් තමයි ආපහු මේ පෙට්ටිය අරලා ආයෙත් අඳන්න පටන් ගන්න එක. ඇතින් ආපු යම් කිසි බුද්ධලේකට බලන්නට පෙට්ටිය නැවත ඇරියට ඇති වරදක් නැහැ. නමුත් නැවසරයක් මේ පවුලේ ඥාතින් කරලා අඳන්න පටන් ගන්නවා නම් සාංශකූලදී මොහොම ඒ අනුශාසන අවසන් කටයුතු වෙන්නේ නැහැ. අය මුලට ගත්තා වෙනවා. මේකේ හානිය ගන්න තිස්සම කරන්නේ. දැන් අපි පින් දෙනවා කියන්නේ මොකද්ද? සතුට කරනවා. අනුමෝදති. කොහොමද මේක සිදු වෙන්නේ? උපාසක අම්ම කෙනෙක් යනවා සංසරට පහනක් පහන්පත්තු කරන්න තෙල් සහ වැටි අරගෙන. ඉතින් පහනට තෙල් දාලා වැටි දාලා පත්තු කරනවා. තමන් කියන පෙට්ටියේ. දැන් එතකොට පහන තියෙනවා, වැටි තියෙනවා, තෙල් තියෙනවා, දැන් ඉතින් දැල්ලක් පත්තු වෙනවා. තව අම්මකෙනෙක් ඉන්නවා. හදිස්සියට හදිස්සියට. වැටි දාලා තෙල් ලක් කරලා බලපුවාම බෑගේ ඒ පෙට්ටිය නැහැ. නමුත් පත්තුන්ට අවශ්‍ය සාධක සේරම තියෙනවා. දැන් අර ළඟ පහනට කිච්චු කරොත් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා පත්තු කරගමු. මේ දෙවෙනි පහන තුන්වෙනි පහන ඕන තරම් පහන් පත්තු කරන්න පුළුවන්. දැන් බලන්න මුල් පහනේ මොකක්වත් දෙවෙනි පහන් තාවද කියලා. තෙල් ආවද, රැටි ආවද, ගින්දර ආවද? මොකක්වත් දෙන්නේ නැහැ. හැබැයි මුල් පහන හේතු වෙනවා. මුල් පහනක් නැත්තම් දෙවෙනි පහනක් දැල්වන්නත් බෑ. මෙන්න මේ මුල් පහන දැල්වීම වගේ තමයි අපේ පින්කම. පහනක් පත්තු කරගන්න බැරි අමුදා විපින අම්මා වගේ තමයි පරිලෝකීය සුද්ධලයා පින් කරගන්නේ. කරන්න අවශ්‍ය සාධක ඔබට නැහැ. මේ නිසා අපි කරනකොට දැකලා සතුට වෙන එක තමයි අර දෙවෙනි පහන ගල්වා ගැනීම කියලා කියන්නේ. ආන් ඒක තමයි අනුමෝදති කියලා කියන්නේ. එක්කෙනෙක් නෙමෙයි 100ක් අනුමෝදන් වුණත් වෙන බෙදල යන්නේ නැහැ, මනු වෙන්නේ නැහැ. මොකද අපේ තින දෙනව නෙමෙයි, අපේ තින අපි ළඟ තියෙනවා. ඕන් දිසිත අටගත්තා වුත් නෙන්න ඕන් සතුට වෙනවා. එහෙනම් පින් දෙනවා කියන වචනෙන් කියන්නේ පින් අනුමෝදන් කරනවා, ඕන් සතුට කරනවා කියන එක අස්සසනවා. පින් දෙන්න පුළුවන් නම් ඒකෙන් දැකලා නේද සතුට වෙන්නේ. පවුත් දෙන්න බැරිද? පින් දෙන්න පුළුවන් නම් පවුත් දෙන්න පුළුවන්. අන්න ඒකයි මම කියන්නේ හිත හදාගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න මතක වස්ත්‍ර පූජා කරලා ආය අඳන්න එපා. ආයර ඥාතිවරයා පිරූපුත් දෙත් නම් පරදත්තුක ජීවිත නම් ඌ ආයෙ දුකටපත් වෙනවා. මගේ ඥාතින් මම යනකොට ගන්න දින කිහින්දයි කියලා වෙන වගේම දුකටපත්. ඒකයි ආපසු පෙට්ටිය අරලා අඬන එකේ තියෙන හානිය. තිරකුඩු සූත්‍රයේ තියෙන ලස්සන ගාතාවක්. නහිරුන්නං සෝකෝ ආ යාචඤ්ඤා පරිදේවන. නතං පේතාන මත්තාය එවං පිට්ඨන්ති ඥාපයෝ. මොකද මේ කියන්නේ? සන්නං කියන අඳුනට. එතකොට දැන් මේ ගිය පුද්ගලයාගෙන් ඇඬුවා කියලා හරි ශෝක වුණා කියලා ශෝකෝ ආ යාචඤ්ඤා පරිදේවන. අඤ්ඤා පරිදේවන. වෙනස් වැළපීම. අඤ්ඤා පරිදේවන. ශෝක වීම ඇඬීම හෝ වෙනස් වැළපීමක් ඥාතිවරයන් කරයි කියලා නතං පේතාන මත්තාය. මේගේ පුද්ගලයාට අර්ථයක් තහවුරු සිදු වෙන්නේ නැහැ. ආයතන මෙහෙමම ඉන්නවා කියලා තියෙනවා. අපි ඇඬුවක ලැබෙන දෙයක් නැහැ. පින්නොත් තමයි ලැබෙන්නේ. එහෙනම් දවස් දෙකක් කල් ඇතුළතලා ඉවර වෙලා අවසන් කටයුතු කරන දෙයින් නැත්තලා යන්න සම්බෙන්ත පුළුවන් වෙන්න වෙනවා. පූජනීය මහා සංඝරත්නයේ කටයුතු වලින් අසුර කරන කටයුතු ඉවරෙන්න වෙනවා. තවසරයක් පිටි ඇරලා අඬන එක පින්දීමක් වශයෙන් පෞදීමක් වෙන්න ඉඩ තිබෙනවා. මේක තේරුම් ගන්න. සමහර විට සමාජයේ මේවා දැනට පවතින පිළිත් එක ලවසට වෙනස් වෙන්න ඕන කියලා අපි කියන්නේ. නමුත් තේරුම් ගන්න පුළුවන් නම් පින් දෙන්න පුළුවන් නම් පවුත් දෙන්න පුළුවන් කියලා අපි කරන්න ඕන පවු නොදී ඉන්න එක නේද? දැන් මේ පූජනීය වචනේ අවමගුළු ස්ත්‍රීකින් වත් කරන එක නෙවෙයිද කරන්න ඕන? අනිත්‍යවක සංඛාරා කියන සුද්ධ වූ බුද්ධ වචනේ. වයදම්මා සංඛාරා කියන සුද්ධ වූ බුද්ධ වචනේ. සබ්බ සංඛාරා අනිච්ඡාති කියන මේවා ජීවිතය තුළ තේරුම් ගන්න ඕන දේවල්. මරණයෙන් පසු භාවිත කරන්න ඕන දේවල් නෙවෙයි. ඒක පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මම ඉස්සලා ඉදිරිපත් කළා වාක්‍ය කීපයක් වචන කීපයක්. ඒවායි සබ්බ භාවිත කරන්න. කවුරු හරි කරපමණින් මේ දේවල් කරා කියලා කිසිම වගකීමක් නැතුව කිසිම විචාර බුද්ධියක් නැතුව ඔහේ කටයුතු කරන්න යනවා. ඒකයි මම කියන්නේ මුලින්ම තන කියනවා කියලා කියන්නේ ඔබ දන්න දේ කියනට වඩා මේ අය ගැඹුරු තේරුම් අරගෙන සමාජයේ යහමගට ගැනීමට අවශ්‍යතාව ධර්ම ශාස්ත්‍රණවන් කරන්නේ කියලා. එහෙමනම් මේ අනිත්‍යවද සංඛාරා කියන ධාතාව මරණයදී කියන්න ඕන එකක් නෙවෙයි. අවමංගල අවස්ථාවල කියන්න ඕන දෙයක් නෙවෙයි. මම නම් ලකින්නේ මංගල අවස්ථාවක භාවිත කරන්න ඕන දෙයක්. ජීවිතය තුළ භාවිත කරලා තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තරම් ගැඹුරු ධමයක් එකේ තියෙනවා. මේක පිළිගන්නත් නැහැ නරණයෙන් පස්සේ කිව්වට බුද්ධලයාට මේක ඒක නාට. අනිත්‍යය හැමදාම මේක ඒකට කියන්න භාවිත කරලා වැඩක් වෙන්නේ නැහැ. පුළුවන් නම් මේක ගැඹුරු ජීවිතේ මුලදී තේරුම් ගන්න. එතකොට අර සත්‍ය බුදුරජාණන් වහන්සේට වදාළ පරිදි අපේ ජීවිත අවසානයේදී අපි මේ ධාතාව කියන්න සුදුසු බවටපත් වෙනවා. ඔබ සංස්කාරයන් සංසිඳව ගන්න ඉතින් ලැබෙන ජීවිතය උපත ලැබලා. ඔබ සංස්කාරයන් සංසිඳව ගන්න ඉතින් අනාගත බුදුහාමුදුරුවෝ හම්බෙලා. මේ සියල්ල අනාගත ජීවත් වෙන සීනියක් තමයි. අනාගතේ නෙවෙයි ඔබ ජීවත් වෙන්න ඕන. වර්තමානයේ සංඛාර රැස් වෙන ප්‍රත්‍යමානේ සංඛාර රැස් නොවීම වෙන්නේ ප්‍රත්‍යමානේ. ඒක සංස්කාරයන් රැස් කිරීම නෙමෙයි බුදු සමය පිළිවෙත කියලා කියන්නේ. මේ සම්මූප සම්මෝ සංස්කාරයන් මේ සංසිඳීම. කොහොමද සංසිඳෙන්නේ? කොහොමද රැස් වෙන්නේ? රැස් වෙන්නේ නිත්‍ය සුඛාත්මක වෙන්නේ. මමගේ මගේ ආත්මකට ගැනීම තුළ පුනර්භවයට හේතු වශයෙන් අපි බලංගයක් අවකාශ ගොඩාක් ඉදිරි කරගන්නා දුක් හේතු. එන්නේ උපන්නක්සල් දුරු කිරීම. නූපන්නක්සල් නුවිත දීම කියලා කියන්නේ මොකක්ද? ඔන්න වර්තමාන මොහොතේ අපි ඇසට කනට නාසයට යම් දෙයක් ගැටෙන වෙලාවට තමන් ඒක එතන නිරෝධය දකින්නවාද? හේතු ඉදිරි කරනවාද? හේතු ඉතුරු වෙන්නේ බොහොම ස්වභාවයයි. එතන මේක ක්‍රියාවකට නොවේදා. මම වගේ මගේ ආත්මයකට ගත් ක්‍රියාවකට නොවේදා. ඇති වෙන දේ නැති වෙන තරිනවා නම්. කොහොමද මේ ඇති වෙන දේ නැති වෙන්නේ? බාහිර පරිසරයේ තොර ලක්ම නෙමෙයි. උපදේශිතේ. ඇති වෙන දෙයක් නැත්නම් ජීවිතය කටයුතු කරන්න අවශ්‍ය අරමුණ ගැන හඳුනාගැනීමේ කතා බහ කරමින් තියෙනවා. ඒක ඉතුරු නොකර නැති වෙනවා. එතකොට තමයි අර ගාථා පද තුනේම සිද්ධ වෙන සිද්ධිය අපි ළඟ වෙන්නේ. අපි එතකොට සංස්කාරයන් අනිත්‍ය බව පිළිගන්නවා. උපාදාය ධම්මිනෝ කියන එක උපදලා නැති වෙනවා කියන එක පිළිගන්නවා. උපජිත්වා නිරුද්ධාන්ති කියන එක පිළිගන්නවා. ඒක වෙනවා අපි. එහෙම බලාන යනවා නම් සංස්කාරයන්ගේ සංසිඳීම සිදු වෙනවා. මේ සංස්කාරයන්ගේ සංසිඳීම සිදු වීම තුළ ලැබෙනා වූ උදාවන්නා වූ සැප තමයි බුදුන් වහන්සේලා දරන්නේ 16න් 15 සැප කියලා. තේසං රූප සමෝ කියන්නේ යන්නේ සංස්කාරයන්ගේ සංසිඳීමයි බුදුරලෝට හිලිකලා වූ සැප. එතකොට අපි මේ ධර්ම තේරුම් ගන්න නැතුව සංස්කාරයන් රැස් කරලා සැප ලබන්න යනවා නම් අපි කර දෙන්නේ අර නාම ජත්ඡන්දෝනි තථාපි නාම ජත්ඡන්දෝනි දේතුලි. ජාති අන්‍යයට පාරක් නැතුවම පාරේ ගලිය දෙකම යනවා වගේ මඟ පෙන්වන්න නැතුවම අපිත් පිටින් එක එක දේවල් හදාගෙන සසරේ ඇවිදින්න කාරණා. මට මතක තියෙනවා කවියක්. පින පව නොදැන නොනස හෙලි පිළි කර ගෙන ආගමේ තිබිදීමක මුහුණවල මිනිසා තවත් කර දෙහුමට සසර බර තැන තැන තනාගෙන ඇත පාපේට දොර. බුදුදහම තේරෙන්නේ නැති අය අදාගන්නේ බුදුදහමත් ආපහු පාපේට දොරවල් විදිහට. ඒ ඔවුන්ගේ දැක්කින් ක්‍රියා කරන්නේ. ඔවුන්ගේ දැක්කින් ක්‍රියා කරන බෑ. අපිට කිසියම් සැනසීමක් තිබෙනවා නම් ඒ සැනසීම නැති කරලා තියෙන්නේ අපේ හිතේ පවතින දෝෂය. ලෝකෙ නෙමෙයි ඒක වැරදි කාර්යය. අපි හිතන් ඉන්නේ අපිට යම් කරදරයක් අටගත්තාම ඒකට වැරදි කාර්යය ලෝකෙ ඉන්නේ කියලා. ලෝකෙ තියෙන හේතුවක් කෙනෙක් එහෙම නැත්නම් කුණාටුවක් අට ගැනීම නැත්නම් ගංගා ගලා යාම ඔය ආදී කාරණා. බලන්න අපි අපිට සම්මුති කරදරයක් සිදු වුනහම අවුතයි රැස්සටයි රජයටයි ඉරටයි හඳටයි ඔක්කොම වනින්නේ නැද්ද කියලා. ඒකෙන් කියන්නේ බාහිර හේතු තියෙනවා අපිට කරදර වෙන්න කියන්නේ. මේක අනිත්‍යත්ව බුදු සමයෙන් පෙන්නන්නේ. ඒ දුක් හට ගැනීමට මූල හේතුව තමයි ළඟ තියෙන්නේ. ඒකට තමයි සංඛාරය කියන්නේ. මෙන්න මේ සංඛාරය. සංඛාරය අල්ලා ගැනීම සංඛාර උපාදානයි. එතකොට ඒක සංඛාර උපාදානස්කන්ධය බක්කත්. දැන් මේක කොහෙද තියෙන්නේ එතකොට? අවිජ්ජා පත්‍ය සංඛාරා. රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ පහේ සංඛාර කියන එක. සංඛාර පරම දුක බුදුරජාණන් වහන්සේ දාන ලොකුම දුක සංඛාරය සංඛාර උපාදානය. එතකොට නම් මේ ලොකුම දුක සංඛාර උපාදානයේ සිදුවෙන හැටි තේරුම් ගැනීම නේද අපි කරන්නේ. තේරුම් අරගෙන ඒ සංඛාර රැස් වීමෙන් වළකින එක නේද අපි කරන්නේ. මේක සිදුවෙනවා දරගතව මරණයෙන් පස්සේ අවමගුලට ලැබුවත් එනිසා මා යෝජනා කරන්නේ මෙයයි. මේ ගාථාවේ අර්ථය ජීවත්වන කාලය තුළ තේරුම් ගන්න. තේරුම් ගත්තම යම් මට්ටමකට ඔබට මේ සංඛාරයන්ගෙන් ඇතිවන දුක තුනී කර ගන්න පුළුවන් වෙනවා. ඒකයි මම මතක් කළේ මේ ගාථාවේ අර්ථය අවමගුලකදී පාවිච්චි කරන්න සුදුසු එකක් නෙමෙයි ජීවිත කාලය තුළ පාවිච්චි කරන්න සුදුසු දෙයක්. එතකොට සක්‍රිය බුදුරජාණන් වහන්සේට ඒ ගාථාව දේශනා කළා කියලා වගේ අපිට නම් හිතන්නේ යම් දවසක අපි මේ ජීවිතය තුළ මේ කටයුත්ත කරගත්තොත් ඒ ගාථාව අපි වෙනුවෙන් කියන්න සුදුසු බවට පත් වෙයි අපි. ඒ සංකාරයන් රැස් කරලා පෘථග්ජන භාවයෙන් මියදියොත් නෙවෙයි. සංකාර සියල්ල ශූන්‍ය බවට පත් කරලා. ශූන්‍යත ලෝකං අවිත්තං සමෝගරාජ සදා සතෝ. බුදුන් වහන්සේ වදාරන ගාථාවක තියෙනවා හැම විටම සංකාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න. සංකාරවල මොකවත් නැහැ කියන එක නෙවෙයි ශූන්‍යයි කියලා කියන්නේ. සංකාරයන් මමස්තෙන් ශූන්‍යයි. අපි සංස්කාරය මමත්වෙන් යුක්ත කරගන්නවා. නමුත් බුදුන් වහන්සේ වදාරනවා සිහි ඇතිව සංඛාර ලෝකය මමත්වෙන් ශූන්‍ය වශයෙන් බලන්න. එහෙම ලෝකේ බලන්න පුළුවන් වෙනවා නම් ඔහුට මච්චු රාජාන පස්සේ ඔහුගේ ලෝකේ ඔහු මරු මරු දකින්න හැ කියලා පෙන්නනවා. ඒ නිසා සංඛාර ලෝකේ අපි හදාගන්න දෙයක් ඒ නොදන්නාකම තුල ඒ නිත්‍ය සුඛාත්මකට ගැනීම තුල තමයි සංඛාර ලෝකේ සංඛාර රැස් වෙන්නේ. එහි අනිත් පැත්ත තමයි අපි කතා කරන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා. අන්න ඒක තේරුම් ගැනීමයි තනැසීම කියලා කියන්නේ. ජීවිත කාලය තුළ යම් කාලයක බුද්ධිමත් කාලක මේක තේරුම් ගත්තොත් ඔබට ඔබේ ඔබ දුකටපත් කරන්න සිදු වෙනා වූ ඔබ දුකටපත් කිරීමට කරුණු ලබන්නා වූ හේතු ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඔබ ඒවා අක්‍රමයෙන් ඉවත් කරමින් යනවා. මේකට කියනවා භාවනා කරනවා කියලා. ඉවත් වෙන්න සැනසීම වැඩි වෙනවා. ඒ නිසා මේ ධාතාවේ සඳහන් අරුත තේරුම් අරන ජීවිතයට ගන්නා ලෙස මතක් කරමින් අමංගල චාරිත්‍රයේදී අවශ්‍ය නම් වෙන ධාතා පදයක් භාවිතා කරන ලෙස මතක් කරමින් අමංගල චරිත්‍රයේදී පින්පල් දෙකම දෙන්නේ නැතුව පින්තරක් දීලා ආමගුලේ කටයුත්ත අටවස්ත පූජාව අවසන් කටයුත්ත වශයෙන් සලකා ඉන්නාට තවත් අනුරදුර මේකේ සිදුවන අයහපත දැකලා ඉසේ නොකරන්නට සිත ගන්නා ලෙස මතක් කරමින් මේ සංඛාර ලෝකයන්ගේ ශූන්‍යතාවයේ දකින්නට මේ ජීවිත කාලය තුළම ධර්මස්සෝණින් අවබෝධය ලබාගෙන ඒ සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ සංඝත්තේ සුඛයේ තව තීරණය වීමට ඔබට මේ අනුශාසනාවන් උපනිශ්‍රේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් සෑමත පෙරවන් සරණපතමින් මෙතුණකින් ධර්මානුශාසනාව අවසන් කරනවා. සෑම දිනාටම පෙරවන් සරණයි.